අද හකීම් බඳවගෙන තින්නේ කල්මුණෙන් 250 නීති විරෝධී පත්වීම් මේවා සේවා ව්‍යවස්ථා උල්ලංඝනය කරලා තියෙනවා මේ රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ක්‍රියාවලිය බලහත්කාර ලෙස උල්ලංඝනය කරලා අපි ආනෝ මෛත්‍රීපාල සිරිසේන මහත්තයෝ තමුන්නාංශ යහපාලනය කියලා අපිට කිව්වා මහින්ද රාජපක්ෂගේ බඳවා ගැනීම වැරදිය කිව්වා හැබැයි එහෙනම් අපි ආනෝ ජනාධිපතිතුමනි හකීම් හරා මේ බඳවනකොට කැබිනට් එක දන්නවද මේක? රජයේ අනුමැතියද? රනිල් වික්‍රමසිංහගේ ওই සාධාරණ පාලනයේද? ඒ වගේම අපි අහනෝ අද වෙනකොට ජනතාව ඉති පෙරමුණෙන් අහනෝ ලාල්කාන්ත මහත්තයෝ තමුන්නාන්සේලාගේ වෘත්තීය සමිතියේ උපාලි රත්නායක අද වැඩ තහනමට ලක් වෙනවා. තමුන්නාන්සේලා හදපු යහපාලනේ ඇත්ත විදිය මේකද?